වැරදීමකින් වීසා ලබාගෙන තිබෙන්නේ කලින් තිබිලා නැති වෙච්ච පාස්පෝර්ට්. එතකොට දැන් අර ඒවන විට වළංගු පාස්පෝර්ට් එක නැති වෙලා තියෙනවා. වළංගු පාස්පෝර්ට් එක හැටියට මේක ඉතුරු වෙලා අරක නැති වෙලා තියෙනවා. නොදැනුවත් ඒ පාස්පෝර්ට් එක අරගෙන මම ආවම මෙතන ඉමිග්‍රේෂන් එකේ නිලධාරීන් ඔවුන් පැහැදිලි කළා ඒ එක්කෝ අර වළංගු පාස්පෝර්ට් එක අරගෙන එන්න මේකත් එක්ක නැත්නම් අලුත් පාස්පෝර්ට් එකක් අරගෙන එන්න. එතකොට මේ වීසා ගහපු පාස්පෝර්ට් එකත් එක්ක යන්න පුළුවන්. ඉතින් මම ඒ අනුව පාස්පෝර්ට් එකක් හදාගෙන ආවා. ඒ අරගෙන ආවට පස්සේ මෙතන රහස් පොලිසිය නිලධාරීන් දැන් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන මේ ගමන යන එක වළක්වාලීම සඳහා මම හිතන්නේ ඒගොල්ලෝ උත්සාහ ගන්නවා කොහොමින් හරි උසාවි නියෝගයක් ගන්න. එතකම් මාව උන්ගේ මේ කට උත්තරයක් ගන්න තියෙනවා කියමින් මොනවා ප්‍රශ්න නොකර ඔවුන්ගේ පරිශ්‍රය තියාගෙන ඉන්නවා. ඉතින් මේක පැහැදිලිවම මේ රටේ තියෙන තපය පිළිබඳව ඇත අදහස ලොකින් අපේ මිනිසුන්ට කියලා දෙන්න යන එක වළක්වන්න කරන මෙහෙයුමක්.